ඥාන ප්‍රතිපාදික මනෝද්වාරාවඥ සිතතා වොත්තපන සිතයි. දැන් මෙතෙන්දී යෝනිසෝ මනසිකාරයේ කියන උතුම් අවස්ථාව අපේක්ෂිත පුරුදු කර තැබීමයි. සිත කුසල් පැත්තට පුරුදු කර තැබීම තමයි යෝනිසෝ මනසිකාරය. අපේක්ෂිත කුසල් බවට පුරුදු කරලා තිබුණා නම් අපට පංචද්වාරික චිත්ත වීතියකදී ඥාන ප්‍රතිපාදක කියන වස්තපන සිත අපේක්ෂිත හරවන්නේ කුසල ජවම් පිළිකටයි. අයෝනිසෝ මනසිකාරයේ පුරුදු වී තිබුණා නම් තමයි අකුසල පැත්තට අකුසල ජවම් පැත්තට මේ වස්තපන හිත යොමු කරන්නේ. මනෝද්වාරාවඥයක් එහෙමයි. අපේ සිත නිතර නිතර නුවණට හුරුව පුරුදු කරලා තිබුණා නම් එයින් මනෝද්වාරාවඥ සිත පහළ වුණාම මනෝද්වාරික ජවම් වීති පහළවන්නේ කුසල ජවම් වශයෙන්මයි. මනෝද්වාරික ජවම් වීති කුසල ජවම් වශයෙන් හසුරවන්නේ යොමු කරන්නේ මනෝද්වාරාවඥ සිත. එතකොට මෙන්න මේ දොරටු දෙකක් වාගේ කුසල පැත්තට හරවනවා අකුසල පැත්තට හරවනවා. වොත්තපන සිත සහ මනෝද්වාරාවඥ සිත. එතකොට මේ සිත් දෙක කුසල පැත්තක හරවන්න පුරුදු කරවා තැබීමේ නුවණ තමයි මෙන්න මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ. යෝනිසෝ කියන්නේ නුවණට හුරුව. මනසිකාරෝ කියන්නේ කල්පනා කිරීම, මෙනෙහි කිරීම. දැන් අපි සලකා බලමු අපේ ඇසට, කනට, නැහැට, දිවට, කයට, සිතට ලැබෙන අරමුණු. ඉෂ්ඨ අරමුණු වෙන්න පුළුවන්, අනිෂ්ඨ අරමුණු වෙන්න පුළුවන්. ඉෂ්ඨ කියන්නේ සමම් ප්‍රියමනාප වන. අනිෂ්ඨ කියන්නේ අප්‍රියමනාප වන දේවල්. එතකොට ප්‍රියමනාප අරමුණේදී බොහෝ වශයෙන් ඇලීම හටගන්නේ. අප්‍රියමනාප අරමුණේදී ගැටීම හටගන්නවා. ඇලීම ගැටීම. ඇලීම කියන්නේ ලොකලේ දැනෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. මේක තානාන්තරික සමාධි කියන්නේ ඒකයි. මාර්ගසිතට අනුතුරුවම ඵලයගෙන දෙනවා. නිසයක ආනන්තරික සමාධි කියන ඒ සමාධි චිත. දැන් උටට අපි සලකා බලමු බුදුරජාණන් වහන්සේ චක්‍රවර්ති සිංහනාද සූත්‍රයේදී දේශනා කොට වදාලා මාගේ ශ්‍රාවකයෝ ආයුෂයෙන් වැඩෙත්වා වර්ණයෙන් වැඩෙත්වා සැපයෙන් වැඩෙත්වා භෝගයෙන් වැඩෙත්වා බලයෙන් වැඩෙත්වා කියලා. එතන ආයුෂ කියලා සඳහන් කළේ මෙන්න මේ සමාධි සමාපත් උපදවා ගැනීම සඳහා වදන ඉරිදිපාද හතරයි. ඡන්ද චිත්ත විරිය වීමංසා කියන හතර ඉරිදිපාද හතර. මේ හතර යම් සිතක දියුණු කරගත්තා නම් ඔහුට පුළුවන්කම තියෙනවා දීර්ඝාස විඳින්න. ඒකනේ සමාපත්ති බලය දියුණු කරගන්න පුළුවන්. ඒ දීර්ඝාස විඳිනවා කියන තැන නිවන දක්වාම දියුණු වීමට හේතු වෙන පමණක් නෙමෙයි. නිවන් දක්වාම වෙනස් වෙන්නේ නැහෙනේ. ඒ කියන්නේ නැවත උත්පාදිත සුභංග අවස්ථාවක් නැහෙනේ. ඒක නිසා දීර්ඝාවස හැටියට හඳුන්වනවා. නිසා මෙලව දීර්ඝාවස ඉඳින්නත්, කල්ලව සුගතිවල දීර්ඝාවස ඉඳින්නත්, සදාකාලික දීර්ඝාවස වෙන අමා මහ නිවන ලබන්නත්, ඉරිදිපාද හතර වඩක්වා කියලා අනුශාසනා කළා. මාගේ ශ්‍රාවකෝ වර්ණයෙන් වැඩෙත්වා කියන තැන වර්ණයේ හැටියට උගන්වා වදාළේ සීල සම්පදායි. සීල සම්පත්තිය ඇති සීලවන්තයා ශරීර වර්ණයෙනුත් වර්ණවන්ත වෙනවා. ගුණ වර්ණයෙනුත් වර්ණවන්ත වෙනවා. මෙලවක් රූප සම්පන්න වෙනවා, පරලවක් රූප සම්පන්න වෙනවා. ඒ වගේම ඥාන දැකීමෙන් තම අතිශයම ගුණ වර්ණාවට ලක් වෙනවා. මාගේ ශ්‍රාවකෝ සැපයෙන් වැඩෙත්වා කියලා දේශනා කළේ මේ ඉඳුරම් පිනවන සැපයක් ගැන නෙමෙයි. ඥාන සැපය. මේ මුලින් සඳහන් කළ අත්ථ සමාපatti නමින් ගැනන ඥාන සැපය. මේ සැපය ලැබීම නිරාමිසයි. ඒ නිරාමිස සැපේ මගේ ශ්‍රාවකෝ ලබත්වා කියන එකයි සැපෙන් වැඩෙත්වා. භෝගින් වැඩෙත්වා කියලා සඳහන් කළේ මේ ධන ධාන්‍ය ගැන නෙමෙයි. උපනොපන්තන අවශ්‍ය සම්පත් ලැබෙන්න හේතු වෙනවා ධර්මතා හතරක්. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මේ හතර යම් තාක් අපේ සිතේ වැඩුණා නම් උපනුපන්තන ප්‍රේමනාප දෙමෝපියෝ, ප්‍රේමනාප සහෝදර සහෝදරියෝ, ප්‍රේමනාප නෑදෑයෝ, ප්‍රේමනාප දූ දරුවෝ, ප්‍රේමනාප සේවක සේවිකාවෝ අවශ්‍ය අවශ්‍ය සම්පත් ඒ ඒ තැනට පිරි ඉතිරි ලැබෙනවා. ඒ මොකද මේ සතර බඹිරණ වැඩීමෙන් ලෝලස් ජනතාවට තමන් ප්‍රේමනාප වෙන නිසයි. එනිසා භෝග සම්පත්තිය නමින් සතර බඹිරණ දේශනා කළා. ඊළඟට බලය නමින් දේශනා කළේ ප්‍රඥාව. ලෝව අභිභවනයේ කරන්න බැරි මහත් බලේ මාර බලේ ක්ලේශ මාර බලේ ඒ ක්ලේශ මාර බලේ පවා විදමනේ කරන්න නැසන්න පුළුවන් එකම බලය ප්‍රඥා බලය. ඒකනි සුත්තමේ ඥානය, සින්තාමේ ඥානය, භාවනාමේ ඥානය. ඒ භාවනාමේ ඥානේ තමයි මේ සමාධිගත සිතක් උපදවා ගැනීමට උපකාරණ ධර්ම ඇටිට හඳුන්වන්නේ. එතකොට දැන් අපි සලකා බලමු මුලින් සඳහන් කළා සමාධියේ කුමක්ද කියන එක කෙටි. ඊළඟට කුසල සිත කුමක්ද කියන එක කෙටි. යෝනිසෝ මනසකාරයේ කුමක්ද කියන එක කෙටියෙන් කියුණා. දැන් අපි සලකා බලමු අපේ මේ දුවන පනන සිත, අසංවර සිත, දසංසුන් සිත, අසහනකාරී සිත, සමාධියේ සිතක්, සමාධි සහගත කුසල සිතක් බවට පමුණවා ගන්නට අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දෙන උපදේශය අනුව සිතා බලමු. දැන් මුලින් සඳහන් කළා අර ඒක රාජ රජතුමා තමන්ට වද දෙන වෙලාවේ මෛත්‍රී භාවනාවෙන් යෝනිසෝ මනසිකාරයට බැසගත් හැටිනේ. ඔය වගේ සීලව මහා සීලව රජතුමාද තමාට වද දෙන වෙලාවේ යෝනිසෝ මනසිකාරය යුක්ත වීම නිසා පුදුමාකාර ජයග්‍රහණයක් කළා. ඒ වගේම අපට තියෙනවා කසින භාවනා 10ක්, අසුභ භාවනා 10ක්, අනුස්සති භාවනා 10ක්, ධම්ම විහාර භාවනා 7ක්, අරූප භාවනා 4ක්, ආහාරයේ පිළිබඳ පටිච්චවල භාවනා 1ක්, ධාතු මනසකාර භාවනා 1ක්, සමථ භාවනා වශයෙන් අපට 40ක් තියෙනවානේ බුද්ධ ශාසනයේ මාස්තුකා, මේ සිත සමාධි කරගන්න මාස්තුකා. එහෙනම් අපි එකක් ගන්න බලමු. දැන් මේක පෙර ධර්ම දේශනාවකදී අපි දැක්කුවා ගප්තිංසාකාර කායගත සති භාවනා ගැන කිති දේශනාව. ඒකා කියන මේ කොට්ටාසේ කවුරුත් සමාජයට ඇලුම් කරන එක. මේක සුවඳ ගන්නලා බොහොම ලස්සනට පවත්වා ගන්නවනේ. නමුත් මේක වර්ණ වශයෙන්, ගන්ධ වශයෙන්, සතහන් වශයෙන්, ආශ්‍රිත කුණප වශයෙන්, කීටිතන් වශයෙන් පිළිකුලයි. ඉතින් මේක පිළිකුල් වශයෙන් බලනකොට අපට පුළුවන්කම තියෙනවා තේසා කියන කොට්ටාසේ අනුමුණු කරගෙන ප්‍රථම ඥාන කියන කුසලිත උපදවන්න පුළුවන්. ඒ වගේම ලෝම, නඛා, දන්තා, සචෝ ආදී කොට්ටාස 32න් ප්‍රථම ඥාන එකක් බැගින් උපදවන්න පුළුවන්. අන්න යෝනිසෝ මනසකාරයේ නිසා මේ 23 කුණපය මේ අතිශයම් පිළිකුල් වූ කුණපේ නිමිති කරගෙන ඥාන උපදවන්න පුළුවන්, ඥාන කුසල උපදවා ගන්න පුළුවන්. අන්න යෝනිසෝ මනසකාරයෙන් දෙතිස් කුණපය නිසා කුසාසිය සමාධියගත කුසාසිය පහළ කරගන්න හැකි. ඔය වගේම තියනවා නේද දසාසුභේ කියලා. සුද්ධමාතක, දිනීලක, ඉතුම්බක, සිච්චිද්දක, සික්ඛායිතක, සික්ඛිතක, හතවික්ඛිතක, ලෝහිතක, කුලවක, අට්ඨික. මේවා දසාසුභ. අද කාලේ සුහම්බින් වල මේ මූර්තජය ගොඩබිම දාන්නේ නැහනේ. ඈපාකීතීම ගොඩබිම දාන සිරිතක් තිබුණා. එම අවස්ථාවේ 10ම දකින්න පුළුවන්. නමුත් අපට පුළුවන්කම තියෙනවා සිතින් අරමුණු කරගන්න. දැන් අපි දැකලා තියෙනනේ මුර්ථ දේහ, කර්ණයේපත් වූ අයගේ දේහ දැකලා තියෙනනේ ශරීර. ඒවා අපට සිතින් අරමුණු කරන්න පුළුවන් ඉදිමී තියෙන හැටි, නිල් වී තියෙන හැටි. ඒ වගේම හෝජා ගලන හැටි. ඒ වගේම බලු, කපුටන් ආදී සතුන් කාදමන හැටි. කෑලි කෑලි කඩි කඩි යන හැටි. ප්‍රති ප්‍රති ගහලා තියෙන හැටි. අනුවන් වැගිරෙන හැටි, ලේ ගලන හැටි, ඇට සැකිලි බාටපත් වී තියෙන හැටි මේවා අපට හිතින් අරමුණු කරන්න පුළුවන්. එතකොට ඉදිමියගේ මූර්ත ශරීරයක් හිතින් අරමුණු කරගෙන ඉදිමියගේ මූර්ත ශරීරයේ යෝනිසෝ මනසිකාරයේ ගැනීමෙන් ප්‍රථම ඥානයේ තියෙන සමාධිගත කුසල් උපදවන්න පුළුවන්. එවගම නිල් වියගේ මූර්ත ශරීරයක් අරමුණු කරගෙන ප්‍රථම ඥානයේ කුසල සමාධිගත කුසල ස්ථිත පහළ කරගන්න පුළුවන්. මෙම දස අසුදෙන් එකක් පාසා ප්‍රථම ධ්‍යාන කියන කුසාසිත උපදවා ගන්න අපට පුළුවන්කම තියෙනවා. ඒකට හේතුනේ යෝනිසෝ මනසිකාරය. ඊළඟට අපි සලකා බලමු අපට සම්මුඛ වෙන අප ආශ්‍රය කරන මේ පුජ්‍යලයන්. දැන් අප ආශ්‍රය කරනවා ජීවත් වෙන්න කොට අපේ ජමෝපියන් දෙන්න. අපේ ගුරු උතුමන්, කල්යාණ මිත්‍රයන්, සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා අපි ආශ්‍රය කරනවා. එතකොට මේ ආශ්‍රය කරන පුද්ගලයන් නිසා අපට පුළුවන් සමාධියගත කුසලිතක් උපදවා ගන්න. අපි සලකා බලමු තමන්ගේ මව්තුමිය ජීවත් වෙනවා. තමන්ගේ පියතුමා ජීවත් වෙනවා නම් තමන්ගේ තමන් ඉස්සෙල්ලා යෝනිසෝ මනසිකාරින් මෙත් කරනවා. මම වෛර නොවෙමි. මම තරහ නොවෙමි. මම නිදුක් නිරෝගී වෙමි, මම සුවපත් වෙමි. එක වචනයක් අරගෙන බොහෝ වාරයක් ආවර්ජනා කළා. ඊට පස්සේ තමන්ගේ සේතුමා ඉස්සරහා බොහෝම සතුටු මොහොනින් ඉන්න ඇති හිතාගෙන මගේ පියාණන් වහන්සේ වෛර නොවේවා, තරහ නොවේවා, නිදුක් නිරෝගී වේවා, සුවපත් වේවා. එක වචනයක් අරගෙන සිය දහස් වර ගණන් වාරයක ආවර්ජනා කරනවා. එතකොට ඒ සේතුමාගේ රූපකය අපේ හිත කාරමුණු වෙනවා. ඒ අරමුණු වෙනවත් එක්කම අපේ චිත්ත සමාධිගත වෙනවා. ඉස්සල උපචාර සමාධිය එනවා. ඊට පස්සේ ප්‍රථම ඥාන සමාධි කුසාසිත පහළ වෙනවා. ඒක පංචවිද වශීතාවෙන් ආවර්ජන, සමාපජ්ජන, අදිස්ථාන, උත්ථාන, පච්චවේකන කියන වශීතා පහෙන් වශී කරගත්තන් පස්සේ දෙවෙනි ඥානිකත් යන්න පුළුවන්. ඒක වශී කරගෙන තුන්වෙනි ඥානිකත් යන්න පුළුවන්. මේම තමන්ගේ හේතුමා අරමුණු කරගෙන මෛත්‍රියේ සහගත යෝනිසව මනසිකාරය නිසා ධ්‍යාන සමාධිගත කුසාසිත තුනක් උපදවන්න පුළුවන්. ඔයාගේ ජීවත් වෙන මෑණියන්ට, ජීවත් වෙන ගුරු උතුමන්ද, තමන් උපකාර කළ කල්යාණ මිත්‍රයන්ද අරමුණු කරමින් අර වගේම මෛත්‍රී සහගත සමාධිගත කුසල් උපදවන්න පුළුවන්. ඔය වගේම කරුණාව දැන් බොහෝ සෙයින් අපට දකින් ලැබෙන බොහෝම දුක්පත් අසරණ ගිලින්දන්නේ සිඟා කනවා සමාත තුවාල හැදිලා යන් දෙන්න බැරුව අත්පා නැතුව බොහොම දුකසේ වැතිරගෙන ඉන්නවා. බොහෝ දෙනා අයෝනිසව මානසිකා නිසා පිළිකුල් කරනවානේ නෑ. ලෝතුරා බුදුරජාන් වහන්සේ උපදෙස් දැක්කොත් අනාගතයේත් මට මේ දුකටපත් වෙන්න සිදු වෙනවා. මේක කාටත් සාධාරණ සත්‍යයක්. නමුත් මේ පුද්ගලයා මේ දුකින් අත්මිදේවා කියලා තමන්ගේ හද සංකාණයෙන්ම ඔහුට කරුණාව ඇති කරනවා. යෝනිසව මානසිකාරයෙන් මේ තැනත්තා දුකින් මිදේවා, දුකින් මිදේවා, දුකින් මිදේවා කිය දහස් වර සිතින් සිතනවා. අවංකවම සිතනවා. පිළිකුල් නොකොට සිතනවා. ඒ සිතන වෙලාවේ සමාගයේ සිතේ ඉස්සෙල්ලා උපචාර සමාධිය ලැබෙනවා. ඊළඟට ප්‍රථම ඥානය අර වගේම ලැබෙනවනේ මේ දුක්ඛිත පුද්ගලයා අරමුණු කරගෙන. ඒ වගේම ඒක වශයෙන් කරන ဒုတိය ඥානය, තෘතිය ඥානය දක්වා සමාධිගත කුසලසිත පහළ කරගන්නවා. මේ විදිහට කරුණාවට යොමු වෙච්චි දුක්ඛිත සත්‍යයන් අරමුණු කරගෙන තමන්ගේ සිත සමාධිගත කුසාසිතක් බවට පමුණුවා ගන්න පුළුවන්. ඒකට හේතුව මේ යෝනිසෝ මනසිකාරයේ. ඕ දැකලා සෝකෝනා නම් වැඩි. ඕ දැකලා පිළිකුල් කරා නම් වැඩි වැඩි. ඒ වගේම ඕ දැකලා නිස්සග්ගහිත නම් ඒත් වැඩි. එනිසා ඒ අවස්ථාවේදී යෝනිසෝ මනසිකාරයේ පහළ කරගෙන එයින් චිත්ත සමාධියක් උපදවා ගන්න පුළුවන්. දැන් අපි පාර යනකොට තනක ඇවිදිනකොට සමාත බලයක් මැරිලා ඉන්නවා. සමාත සතියක් මැරිලා ඉන්නවා. සමාරු නාමේ වහගෙන අයින් වෙන එකනේ කරන්නේ නෑ. එතෙන්දී තමයි යෝනිසෝ මනසිකාරය ගන්නට ඕනේ. එතෙන්දී ආර මුලින් සඳහන් කළවන්නේ අසුභ සංඥාව ගන්නට පුළුවන්. එහෙම නැත්නම් මරණ සතිය ගන්නට පුළුවන්. කෙනෙක් මැරි ඉන්නවා දැකලා සතියක් හරි මිනිසෙක් හරි මරණ සංඥාව ගන්නවා. මරණානුස්සතිය. මරණානුස්සතිය ගන්නකොට එයින් දෙසිතේ සමාධිය ඇති කරගන්න පුළුවන්. එතෙන්දී ලැබෙන්නේ උපකාර සමාධිය. එවැනිම අපට චෛත්‍ය රාජන් වහන්සේ නමක්, බෝධින් වහන්සේ නමක්, ප්‍රතිමා වහන්සේ නමක්, සර්වඥ ධාතුන් වහන්සේ නමක්, පූජනීය ස්ථානයක දෙන පොඩියක් මෙව දකින් ලැබෙනවා. ඉතින් දකින් ලැබෙනවට අහක බලා ගැනීම නෙමෙයි. දොහොත් නඟ ලැබීම් පමණ තිබුණොත් නෙමෙයි. යෝනිසෝ මනසිකාරයේ පහළ කරගන්න ඕනේ. චෛත්‍ය රාජන් වහන්සේ වෙනි පූජනීය වස්තුවක් දුටු කෙනෙහි ඉබේම හිත පහළ දෙනවා බෞද්ධයාගේ. එතකොට එතෙන්දී අපි යෝනිසෝ මනසිකාරය ඇති කරගන්නට ඕනේ බුද්ධ ගුණ අරමුණු කිරීමෙන්. මේ චෛත්‍ය රාජන් වහන්සේ තුල සරුවක්න ධාතුන් වහන්සේ වැඩින්න ඇති. ඒ සරුවක්න ධාතුන් වහන්සේලා හිමි තථාගතයන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධ ආදී මේ ගුණයන්ගේ සමන්වාගතයි කියලා එක එක ගුණයක් අරමුණු කරගෙන චිත්ත ධ්‍යාන බවට සමාධි බවට පමුණවා ගන්නවා. ඒ එක එක බුදු ගුණයක් අරමුණු කර ගන්නකොට ලැබෙන්නේ උපචාර සමාධියයි. බුදුගුණ පරමාර්ථ ධර්මනේ සම්මුති නෙමෙයි. ඒක නිසා එතෙන්දී ප්‍රථම ඥාන ආදී ලැබෙන්නේ නැහැ. එතෙන්දී ලැබෙන්නේ උපචාර සමාධියයි. මේ දෙන බුද්ධ ගුණ අරමුණු කරගන්න පුළුවන් චෛත්‍යය, බෝධිය, ප්‍රතිමා වහන්සේ ආදී පූජනීය වස්තුන් දෙකීමෙන්. ඔය වගේම අපට මෙතර ලක්ෙන භික්ෂුන් වහන්සේ නම. ඒ භික්ෂුන් වහන්සේ දකිනකොට සමහර කල් කෙරෙනවා. සමහර දුහත් නගාවන් දිනුවා. ඒ හැම වෙලාවකම යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නවා නම් සමාධිහිත සමාධිමත් කරගන්න පුළුවන් උපචාර සමාධිය. ඒ කියන්නේ ඒ ස්වාමීන් වහන්සේ දුටු පමණින් සංඝ ගුණාවර්ජනා කරනවා. මේ කතාවත් හඳ පෙරවාගෙන ඉන්න භික්ෂුන් වහන්සේ වගේ තමයි නික්ලේශී මහ රහතන් වහන්සේ වැඩි හිටියේ. ඒ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් මාර්ගඵලාමි උතුමන්ගේ පෙළටයි මේ ස්වාමින් වහන්සේ එකතු වෙලා ඉන්නේ. ඒ ආරි මාර්ගඵලාමි උත්තමයන් වහන්සේලා සුපතිපන්න ගුණ සමන්වාගතයි උජුපතිපන්න ගුණ සමන්වාගතයි ආදී වශයෙන් යෝනිසෝ මනසිකාරයෙන් ගැනීමේදී සංඝ ගුණ එකක් එකක් අරමුණු කරගෙන උපචාර සමාධි කුසාසිත පහළ වෙනවා. ජන යෝනිසෝ මනසිකාර නිසා එක භික්ෂුන් වහන්සේ නම දැකීමෙන් පවා කුසාසිත සමාධිගත බවට පමුණවා ගන්න හැකියි. සමහර විට ඒ ස්වාමින් වහන්සේ දුටු පමණින් සමාධියේ සිටේ මෛත්‍රී ධ්‍යාන උපදවන්න පුළුවන්. ඒ කියන්නේ මේ ස්වාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා වෛර නොවේවා තරහ නොවේවා ආදී එක වචනයක් අරගෙන සිය දහස් ගණන් හිතේ වාර පුරුදු කරනවා. පුරුදු කරන තුන්වහන්සේ කෙරෙහි මෛත්‍රී සාගත චිත්ත සමාධි උපදවනවා. එතකොට මෛත්‍රී චිත්ත සමාධි උපදවන්න පුළුවන්, කරුණා චිත්ත සමාධි උපදවන්න පුළුවන්, මුදිතා චිත්ත සමාධි උපදවන්න පුළුවන්, උපේක්ෂා සාගත චිත්ත සමාධි උපදවන්න පුළුවන්. දැන් සමාධි විත බොහොම ධනවත්, බොහොම රූමත්, බොහොම සැපවත් කෙනෙක් දකිනවා. දකිනකොට බොහෝ දෙනා කරන් ඉර්ෂ්‍යාවනේ. ඒක වැරදි. ඒක අයෝනිසෝ මනසිකාරේ. ඉතින් ඒකම යෝනිසෝ මනසිකාර උපදවා ගන්නට ඕන සාදු සාදු සසර කළකින් ඇති නිසා මේ සැප ලැබිලා තියෙනවා. මේ ලද සම්පතෙන් මෙතුමා නොපිරිහෙවා කියලා ඔහුගේ ලද සම්පත් නොපිරිහෙන්නට තමා හදතුලින්ම ආශිර්වාද පෙරතකොට මුදිතා පුරුදු කරනවා. එතකොට සිදි වෙන්නේ සමාගයේ සිටේ ඒ පුද්ගලයා අනුමුණු කරගෙන ප්‍රථම ධ්‍යානයක්, ද්විතිය ධ්‍යානයක්, තෘතිය ධ්‍යානයක් උපදවන්න පුළුවන්. ධ්‍යාන තුනක් උපදවන්න පුළුවන්. අන්න සම්පත් ඇති පුද්ගලයා අනුමුණු කරගෙනත් සමාධිගත කුසාචිත පහළ කරගන්න පුළුවන් මේ තේන යෝනිසෝ මනසිකාරය නිසා. බලන්න මොන තරම් පුදුමද බුදුරජාන් වහන්සේ උපදේශය. දුකටපත් වූවන් දැකලා සිත සමාධි කරගන්නවා. සැපටපත් වූවන් දැකලා සිත සමාධි කරගන්නවා. ඒ අතන මධ්‍යස්ථ පුජ්‍යදේ මධ්‍යස්ථ පුජ්‍යදේ දැක්කා මහක බලා ගන්න එකනේ බොහෝ දෙනා කරන්නේම නෙමෙයි. එයින් අත වැඩක් ගන්නට ඕනේ. යෝනිසෝ මනසිකාරයේ පුරුදු වෙච්චෙනා එයින් ගන්න වැඩේ සමාධියේ සිටේ උපේක්ඛා ඇති කරගන්නවා. සම්මස්සකා මේ සෑම දෙනා සැප දුක් නිදින්නේ ස්වකීය කර්ම රූපයි. කියලා සම්මස්සකා කියන වචනේ මුල් කොටගෙන කර්මයේ ස්වකීය කොට ඇති බව සිය දහස්වර මෙනෙහි කිරීමේ විදිහ සමාධි වෙනවා. හැබැයි එතන සමාධිය යන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි සමාධියම නෙමෙයි. හතරවෙනි සමාධියමයි උපේක්ඛා එකඟක. ඔය හතර ඒකාබද්ධයි. මෛත්‍රිය වැඩි වීමෙන් කරුණාව. මෛත්‍රියයි කරුණාවයි වැඩි වීමෙන් මුදිතාව. මෛත්‍රියයි කරුණාවයි මුදිතාව තුන වැඩි වීමෙන් තමයි උපේක්ඛා බ්‍රහ්ම විහරණය ලැබෙන්නේ. එතකොට මේ බ්‍රහ්ම විහරණ භාවනාව. ඔය වගේම සීලවන්ත පුජ්‍යලයක් දකිනවා. සීලවන්ත ගිහි කෙනෙක් හරි පැවිදි කෙනෙක් කරදම් පැවිදි කෙනෙක් ගැන කියුණානේ ගිහි කෙනෙක් ගැන සලකා බලමු කි උපාසක උපාසිකාදී කෙනෙක් දැක්කහම යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරතොත් තමන්ට පුළුවන් සීලානුස්සති භාවනාවක් වඩන්න මේ සීලවන්තයා වගේ මමත් සීල රකින කෙනෙක් මමත් මේ වගේ සීලයක් පුරනවා මගේ මේ සීලය පිරිසුදුව මම රැක්කා කියලා තමන්ගේ සීලය ආවර්ජනා කරනකොට අන්න යෝනිසෝ මනසිකාරයෙන් සා උපචාර සමාධිය ලැබෙනවා. ඒ වගේම යම්කිසි ශ්‍රද්ධාවන්තයෙක් දකිනවා. ඒ වගේම ශ්‍රද්ධා මේ නිරිය කටි සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය භාවනා වඩලා දෙව්ලොවට ගියපු ආර්ය දෙවි දේවතාවු ඉන්නවා. ඒකෙනි කර්මණු කරන නිසා මගේ සිතේත් මේ වගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය තියෙනවා. මගේ සිතේත් වීර්ය ඉන්ද්‍රිය තියෙනවා. මගේ සිතේත් සමාධි ඉන්ද්‍රිය තියෙනවා. සති ඉන්ද්‍රිය තියෙනවා. ප්‍රඥා ඉන්ද්‍රිය තියෙනවා කියලා තමන්ගේ සිතේ ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ඇති බව නුවණින් අරමුණු කරගෙන උපචාර සමාධිය වඩන්න පුළුවන්. ඔය විදිහට අනුසති භාවනා 10ක් තියෙනවානේ. එයින් අර කායානුපස්සනා, කායගත සතිය ගැන කියුණා, පරණ සතිය ගැන කියුණා, ආනාපාන සතිය. දැන් අපි හුස්ම ගන්නවා, හෙලනවා. උපන්දා පටන්ම නොනවත්වාම මේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. ඒ කියන්නේ හිත නිසානේ ආශාස ප්‍රසාස ඇති වෙන්නේ. ඉතින් මේක නොහිතනවා නම් විශේෂයෙන් තේරුමක් නැහැ. මේ ගැන හිතනවා නම් ආස්වාස ප්‍රස්වාස කියන මේ අරමුණ තුලින් අපට උපදවා ගන්න පුළුවන් සමාධිගත සිත් හතරක්. ඥාන හතරක් උපදවන්න පුළුවන්. තවත් ප්‍රේණවන ඥාන පහක් උපදවන්නත් පුළුවන්. ඒතර රූපාචර ඥාන සමාපatti සියල්ල මේ කුසුම රැල්ල නිසා උපදවන්න පුළුවන්. ඒක යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ. දැන් අර හත යෝගීන්ගේ ප්‍රාණායාම ක්‍රම තියෙනවා. ඉතින් මේ සමාධිය නෙමෙයි උපදින්නේ. එතන ව්‍යායාම වශයෙන් ශරීර සෞඛ්‍ය වැඩි දියුණු වෙනවා. බොහෝ වේලාවක් හුස්ම රඳවාගෙන ඉඳ පුළුවන්කම තියෙනවා. ඒක නෙමෙයි මෙතන කියන්නේ. ආස්වාස ප්‍රාස්වාස අරමුණ නාසිකා දොරටුව සමීපයේ ඇතුල් වෙන පිටේ නැති මනා නුවණින් මනා සිහියෙන් බලා සිටීමේදී පරිකාරම නිමිත්ත, සුග්ධා නිමිත්ත, ප්‍රතිභාග නිමිත්ත කියන අවස්ථා තුන ලැබෙනවා. එයින් ප්‍රතිභාග නිමිත්ත අරමුණේ ප්‍රථම ඥාන ආදී රූප ඥාන හතරම ලබා ගන්න පුළුවන්. එතකොට මේ නිකරුණේ ගලාගෙන යන හුස්ම රැල්ල යෝනිසෝ මනසිකාරයෙන් ගැනීම නිසා සමාධිගත කුසාසී සතරක් රූපාචර සමාපත්‍ය වශයෙන් උපදවන්න පුළුවන්. ඒ වගේම පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ස්වගෙම නිල, දීත, රෝහිත, ඕදාත, ආලෝක, ආකාශ කියන කසින භාවනා 10ක් තියෙනවා. මේ කසින භාවනා 10 අපේ ඇහත් ලක්ෂණ දේවල්. අපට පොළොව පේනවා, ජලය පේනවා, ගින්දර පේනවා, හුලඟක් අපට අරමුණු වෙනවා, නිල් පාට පේනවා, ඒ වගේම කහ පාට, සුදු පාට, රතු පාට අපට අරමුණු වෙනවා, ආලෝකයේ පේනවා, අහස පේනවා. මේ නිතර පේන දේවල් ඒව අමුතුවෙන් මවා ගන්න දේවල් නෙමෙයි. මේවා නිසා සමාස පුළුවන්කම තියෙනවා. යෝනිසෝ මනසකාරයේ වැඩි වීමෙන් රූපාවචර ධ්‍යාන හතරක් අරූපාවචර ධ්‍යාන හතරක් වෙන සමාධිගත කුසල්සිත පහළ කර ගන්න පුළුවන්. සැබෙනින් මේ කියන සමාධිගත කුසල්සිත පහළ කර ගැනීමට මේතරම් පිළිවෙත් මාර්ගයක් බුද්ධ ශාසනයේ තියෙනවා. ඉතින් දැන් බලන්න පතේ කියන එක. දැන් තනකොළ නැති දිමක් ඇති දකින්නා කියලා හිතමු. පමතක් වාගේ තැන, ලියද්දක් වාගේ තැන, කිස්පිටෙනි තනකොළ නැති පිස්තනිය දකින්නට අපට පුළුවන්කම තියෙනවා පඨවි සංඥාව උපදවන්න. පඨවි පඨවි පඨවි කියන සංඥාවෙන් හරි. නැත්තම් එක් නියක් හතර අඟුලක් විස්කම්භය ඇති, රට ප්‍රමාණය ඇති හසින මණ්ඩලයක් හදාගෙන පඨවි පඨවි පඨවි කියන මේ මානසිකාරයේ යෝනිසෝ මානසිකාරයේ කිරීමෙන් අපට පුළුවන්කම තියෙනවා පතේකතර ධ්‍යාන හතරක් උපදවන්න. ඒ වගේම ජලයේ දේශෙමක කාර්යගෙන ඒ ආපෝ ආපෝ කියන වචනේ සිහිපත් කරමින් භාවනා වඩා ආපෝ ධ්‍යාන හතර උපදවන්න පුළුවන්. දීනයක් දැකලා තේජෝ ධ්‍යාන උපදවන්න පුළුවන්. එහෙම නැත්නම් සූර්ය මණ්ඩලය බහගෙන යන වෙලාවේ සූර්ය මණ්ඩලයේ තේජස අරමුණු කරන ධ්‍යාන උපදවන්න පුළුවන් තේජෝ ධාතු. තේජෝ කසින ධ්‍යාන. ඒ වගේම කොලාතු හෙල වෙනවා දැකලා පොදියක් හෙල වෙනවා දැක්කලා හිසකේ හෙල වෙනවා දැක්කලා වායෝ කතන සමාපත්තිය උපදවන්න පුළුවන්. නිල් පාට මල් දැක්කලා නිල් පාට වස්ත්‍රයක් දැක්කලා නිල් පාට අරමුණක් දැක්කලා නිල කතනේ වඩන්න පුළුවන්. ඔයගේ වර්ණ කතන හතරම වඩන්න පුළුවන්. ආලෝකයේ අරමුණු කරන ආලෝක කතන වඩන්න පුළුවන්. වහලේ සිදුරකින් අහස පේනවා දැක්කලා ජනේ සිදුරකින් අහස පේනවා දැක්කලා ආකාශ කතන වඩන්න පුළුවන්. මේ අපතේ යන නැත්නම් නිතර පවතින මේ අරමුණ වලදී සමාත පුලුවන්කම තියෙන යෝනිසෝ මනසකාරයේ වැඩීමෙන් අර රූපඥාන හතර උපදවන්නේ. රූපඥාන හතර උපදවාගෙන ඒ නොනැති ඒ කසින සමාපත්තියට අයිති කසින නිමිත්ත, කසින ප්‍රතිභාග නිමිත්ත උගුලවා අරූප සමාපත්ත උපදවන්න පුළුවන්. ඒ නිසා දැන් අපි සලකා බලමු යෝනිසෝ මනසකාරයේ තරම් සමාධියේ සිට සමාධියකට කුසාසිතක් බාට පමුණවා ගන්න වෙනත් එකක් නැහැ කියන එක හොඳින් පැහැදිලි වෙනවා. යෝනිසෝ මනසිකාරයේ කියන්නේ නුවණතුරුව කල්පනා කිරීම. හැම දෙයක්ම නුවණතුරුව කල්පනා කළොත් එයින් ලොකු වැඩක් ගන්නට පුළුවන්. දක්ෂ ජීවදුවා සමාත් ලැබෙන හැම දී කැබැල්ලකින්ම හොඳ යම් යහපත් දෙයක් නිර්මාණය කරනවා. ඒ වගේම දක්ෂ දෙලෙක් වඩුවා සමාත් ලැබෙන හැම දෙලෙක් කැල්ලකින්ම වටිනා දෙයක් නිෂ්පාදනය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම දක්ෂ ලේඛකයා සමත් ලැබෙන හැම අරමුණකින්ම ලස්සන ලේඛමේ පතනාවක් ලේඛනගත කරන්න පුළුවන්. ඒ වගේම දක්ෂ චිත්‍ර ශිල්පියා සමත් ලැබෙන හැම හර්දාසි කැලලකින් එහෙම නැත්නම් දෙයකින් ලස්සන නිර්මාණයක් චිත්‍ර කර්ම වශයෙන් නිමවන්නත් පුළුවන්. මේ වාගේ යෝනිසෝ මනසකාරයේ පුරුදු කරගත් ඥානවන්තයාට ලැබෙන සෑම අරමුණකදීම චිත්ත සමාධිය උපදවා ගන්න පුළුවන්. ඉතින් මේවා අද කාලේ කරන්න බැහැ කියලා කවදාකවත් හිතන්නවත් ඉන්නේ නැහැ. අද කාලේ පුළුවන් හැම කාලෙත් පුළුවන් මෙතෙන් අවශ්‍ය වන්නේ නුවණතුරුව කල්පනා කිරීමේ යෝනිසෝ මනසකාරයයි. මෙන්න මේක නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ අති දීර්ඝ කාලයක් මේ යෝනිසෝ මනසකාරයේ පුරුදු කළා. ඒ කියන්නේ විශ අසංක කල්ප ලක්ෂයක් යෝනිසෝ මනසකාරයේ පුරුදු කළා. ඒ යෝනිසෝ මනසකාරයේ පුරුදු කිරීම නිසාම උන්වහන්සේට පුළුවන් වුණා පාරමී 10, පාරමී 20, පාරමී 30 වශයෙන් පුරන්න. මහා පරිත්‍යාග පහ පුරුදු කරන්න පුළුවන් වුණා. ත්‍රිවිද අර්ථචාරියා පුරුදු කරන්න පුළුවන් වුණා. සීලම බුද්ධකාරක ධර්මයන් මුදුන් පමුණවන්නට මහා බෝසතාණන් වහන්සේට හැකි වුණේ යෝනිසෝ මනසකාරය නිසායි, නුවණතුරුව කල්පනා කිරීම නිසායි. ලෝතුරා බුදු වීම සඳහා උපන් ආපභාවයේදී වාසි 27 ජරා, ව්‍යාධි, මෘතය කියන අරමුණු තුන මාස 3 දැක්කා. හතරෙන් අවස්ථාවේදී ශ්‍රමණ රූපය දැක්කා. මේ දැකීමෙන් උන්වහන්සේ අවුරුද්දක් පුරාම සිද්ධ කළා තියෙන්නේ සමාගයේ සිට යෝනිසෝ මනසකාරයෙන් කල්පනාවට යොමු කිරීමයි. ඒ කියන්නේ වයස්ගත කෙනෙක් දැකලා 3 මේක නුවණින් කල්පනා කළා. රෝගියෙක් දැකලා 3 නුවණින් කල්පනා කළා. මෘත ශරීරයක් දැකලා 3 නුවණින් කල්පනා කළා. ඊළඟ 3 ඇතුළත තමයි අර ශාන්ත පැවිදි රූපයක් දැකලා ඒකත් යෝනිසෝ මනසකාරයෙන් කල්පනා කිරීම නිසා අභිනිෂ්ක්‍රමණය කරන්න හිතේ නැමුනේ. අන්තිමේදී අභිනිෂ්ක්‍රමණය කරලා මහා ප්‍රධාන වියනේ වැදුවා, නැගුම් පිළිවෙත සොයාගත්තා. යෝනිසෝ මනසකාරයෙන් යුතුවම කාම ඉරියව්වක් පවත්වලා බොමුලාරා වැඩ ඉඳගෙන සපරිවාර මාරු පරාජය කොට දසදහසක් ලෝක ධාතු සම්පාදෙද්දී දසදහසක් ලෝක ධාතුල ප්‍රාත්‍යාරේ සහස්‍රයන් සිද්ධ වෙද්දී දසදහසක් ලෝක ධාතුයි ඒකාලෝකෝ බබලෙද්දී සවාසන සඵලක් හේතියම් ප්‍රහාණය කරමින් දස බල ඥාන, චතුරු වෛසාරාග්‍ය ඥාන, චතුරු ප්‍රතිසම්බිදා ඥාන, සුද්දස ඥාන, සෝලස ඥාන, අස්ථාදවස ආවේනික බුද්ධ ගුණ, තෙසත්ත ඥාන, සත්තත්ත ඥාන, සත් අසාධාන ඥාන ආදී වූ අනන්ත ඥාන ධාතු පරිවාර කොට ඇති සරුවක්නිකා ඥාන ප්‍රතිලාභයෙන් ලෝතුරා අභිසම්බෝධිත පත්වීම දාලා ඒ මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම අභිනිහාර උපෝසත දවස විසක් පොහොව දවස. එවැගේම ලෝතුරා බුදු වීම සඳහා උත්පත්ති මංගල්‍යයට පත් වූ දිනය මේ උතුම් විසක් පුන් පොහොව දවස. එවැගේම මාර පරාජයකට ලෝතුරා බුදු පදවියට පත් වූ දවස විසක් පුන් පොහොව දවස. නාහම් විච්ඡේ අඤ්ඤං චේත ධම්මංති සමනුපස්සාමි. යන අනුපන්නාවා කුසල ධම්මා උප්පජ්ජಂತಿ උප්පන්නාවා කුසල ධම්මා අභිවද්ධಂತಿ යතේදම් භික්ඛවේ යෝනිසෝ මනසිකාරෝ යෝනිසෝ භික්ඛවේ මනසිකාරෝතෝ අනුපන්නා චේව කුසල ධම්මා උප්පජ්ජಂತಿ උප්පන්නාච කුසල ධම්මා අභිවද්ධಂತಿ කියන මාතෘකාව අනුස්සාරයෙන් මෙතෙක් වේලා පැවති දේශනාව තුළින් අපි නැවතවර අපේ නුවණ අවදි කරගෙන බලමු. ඒ කියන්නේ අපේ ජීවිතයේ සම්මුඛ වන අරමුණවලදී අපි කොච්චර දුරට යෝනිසෝ මනසකාරයෙන් සැනසීලා තියනවාද කියන එකයි අපට තෝරගන්න අවශ්‍ය වෙන්නේ. සමහර පින්තුන් ඉන්නවා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට බොහෝම තරහ යනවා ඉස්සර. ඒ තරහ යන ක්‍රම මම අසවල් අසවල් භාවනා වැඩිනේ. මගේ සිත බොහෝම සංසිඳුණා. දැන් මට තරහ යන්නේ නැහැ. දැන් මට තරහ යන අරමුණක් හාම ඇති වෙන හිතේ සොම්නසයි. ඒ මොකද මගේ සිතේ ඒ සම්බන්ධව ගැටෙන්නේ අර දීගබාන කබේ ස්වාමීන් වහන්සේ තුන් යම් රාත්‍රියේ ආරිවංශ දේශනා පවත්වා උදේ පාන්දර වඩිද්දී තවත් වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් බැන බැන ගියා. ඒ කියන්නේ අදවදුණක් මානේ. ඉතින් අන්තිමේ දෙන්න දෙපැත්තට හැරෙන තැනදී මේ දේශකයන් වහන්සේ අර බණිමින් ගියේ ස්වාමීන් වහන්සේට නැන්දා. යන්නේ කුර ස්වාමීනි මම මේ පැත්තට වඩිනවා කියලා. උන්වහන්සේගේ ශිෂ්‍යෝ විහාරස්ථානයේදී ඇහුවා ස්වාමීන් වහන්සේ මෙච්චර වෙලාවක් බැනපුවාම දුරන්නේ දැන්නේ කොහොමද? හැබැයි මට ඒව ඇහුනේ නෑනේ. ඒ මොකද? මගේ පියවරකින් අත්වරු නොවි මම කමතහලින් ආවා. අන්න යෝනිසෝ මනසකාර්මී සාහිත්‍යයේ සමාදීන් කොච්චර ප්‍රයෝජනයක් ලැබුණද? මේ වගේ තමයි අපිට කොච්චර අලාභයක්, කොච්චර අයතක්, කොච්චර නිඳාවක් පතර දුකක් වේදාවක් ආවත් අපේන්ට සමාදුණාම කුතුමාකාර සහන්සීලී ජීවිතයක් ගෙවන්නත් පුළුවන්. සමහර කින්නතුන් වෙන හිති හැටියේ සිලූම තමංග ධන සම්භාර අහිමි වෙලා. හැබැයි භාවනා කරපු නිසා හිතේ යෝනිසෝ මනසකාරය පුරුදු කරපු නිසා ඒ පින්නකාට තමන්ගේ ජීවිතය ගැන අර සිදුවෙච්ච විපත්ති එක සම්පත්තියක් හැටියට හිතන්නේ. අර විසංයේ කියලා සිටුවරේ මහා දංගටක් පැවැත්තුවා. ඒ දංගට පවත්වන බව දැනගත් සද්දෝ රජෙක දාසෙන් භාණ්ඩාගාර ඔක්කෝම හිස් කෙරුවා. භාණ්ඩාගාරිකය ඇවිල්ලා සිටුවරයාට කිව්වා, ස්වාමීනි අද දෙන්නේ කිසුවක් නැහැනේ. ඔක්කොම භාණ්ඩාගාරි හිස් වෙලානේ. මේකම නුඹලට බහලා මොකද කෙලි? මුන් වාරයක් සාදුකාර දුන්නේ. අන්න යෝනිසෝ මනසකාරයේ නිසා තමගේ සිත අලාභයේදී කම්පාන වී සත්වශිකක් බවට පත් වුණා. මේ වගේ සුමංගල සිටුවරයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේට ගන්ධුගතයක් හදලා පූජා කරානේ. රෝගති විරුද්ධ කාර්යය ගිනි කිව්වා. බුදුරජාණන් වහන්සේ පින්ද පාත වැඩි අතර ගිනි කිව්වා. සියලුම බින්දන දේවල් බින්දලා දාන ගිනි කිව්වා. මේ කාරණ තුන සිටුවරයා සිටුවරයා බොහෝ නඟාගෙන සාදුකාර දුන්නු. සමහරව මොකද මේ සිටුවරයාගේ මනස විකෘති වුණාද? නෑ නෑ එහෙම එකක් නෙමෙයි. මම පළමුවෙන් ගන්ධ කුටියක් කරවා පූජා කළ තැනින් සම්පූර්ණ වුණා. මට තාතරා ගන්ධ කුටියක් කරන්න අවස්ථාව ලැබුණා. ඒ මේ ගිනි කිව්ව තැනකාර සැප වේවා කියලා හිත සමාධිමත් කරගත්තා. මෙන්න මේ වගේ තමයි. නමක් ගිනන වෙලාවන් 700ක් වෙනඟ මේක් නෙවෙයි දෙවියන්ට යාඥා කර කර කෑමර ගහවා. එකම එක බෞද්ධී සමා සමාදංගෝ පංචශීලයේ සිහි කරමින් සමාධිගත වුණා. අනිත් අය කිව්වා, ඒ මනසෝ මේ නැව ගිලෙනවා. මොකද මේ මහදේලා කරන්නේ? ඔව්, නැව ගිලින එක හරි. නැව ගිලීම වළක්වන්න කාටවත් නැහැ. මම අපායට නොගිලෙන්ද, මම සුගතියට යන්න මම හිත සමාධි කරගන්නවා. මම සමාදංගෝ පංචශීලයේ මං හිතින් ආවර්ජනා කරනවා. ඉතින් කිව්වා, "නේ පතක් දෙන්න එහෙම සැනසෙල්ලක් තියෙනවා නම්" ඉතින් කිසරණේ පංචශීලයේ සමාදන් කෙරෙව්වා 700ක් දෙනා සමාදගත වූවා කියන නිහඬ වුණා. සියල්ලෝම මොහොතපත්ටි සෞතු සාභවන්නේ දෙව්පිරිසක් කියලා උපන්නා. මේ වාගේ දීකරු අවස්ථාවලදී දිහිසුණු අවස්ථාවලදී පවා යෝනිසෝ මනසකාරයේ නිසා සමාගයේ සිතට සනසිල්ලක් උදාපත් කරගන්න මේ යෝනිසෝ මනසකාරයේ තුලින් පුළුවනි. මේ වාගේම භයානක සතුන් මුණ ගැහිච්ච වෙලාවේ නපුරු අමනුෂ්‍යම වෙලාවේ කිසියම් බිනක් ඇති ගැනීමක් නැතුව සමාධියගත සිටින් එහි අවස්ථාවේ නොසැලී ඉන්න පුළුවන්කම තියෙන්නේ යෝනිසෝ මනසකාරයේ පුරුදු කර ගැනීම නිසායි. නිසා මේ යෝනිසෝ මනසකාරයේ කියනවා නම් බනිනවාට බනින්නේ නැහැ. ගහනවාට ගහන්නේ නැහැ. පරිගන්න තැනක්කාරයන් පරිගන්නේ නැහැ. ඒ වගේම අලාභයක් වුණ තැන කම්පා වෙන්නේ නැහැ. ලාභයක් වුණ තැන උදම් ගන්නෙත් නැහැ. යසසක් ඇතිවෙච්ච තැන උදම් වෙන්නෙත් නැහැ. හිංගාවක් ඇතිවෙච්ච තැන කනගාටු වෙන්නෙත් නැහැ. එවාගෙම ප්‍රශංසාවක් ලැබිච්ච තැනදී උදම් වෙන්නෙත් නැහැ. සතුටක් ලැබුණ තැන උදම් වෙන්නෙත් නැහැ. හැම තැනකදීම සම්සුන් සිතක්, එවාගෙම නොසැලෙන සිතක්, සමාධි සිතක්, දුහුණු සිතක් හැටියට පවත්වා ගන්න පුළුවන් වෙන්නේ මේ කියන යෝනිසෝ මනසිකාරයේ පුරුදු කර ගැනීමෙන්. නිසා බෞද්ධයන් වශයෙන් බෞද්ධ ප්‍රමණක් අබෞද්ධයන් වුණත් සෑම දෙනා විසින්ම නුවණ පුහුරුව කල්පනා කර ගැනීමෙන් සමාජයේ එදිනෙදා ජීවිතය නොගැටෙන සුළු, එවාගෙම නොතැළෙන සුළු, එවාගෙම විපක්ෂයට භාජන නොවන සුළු, ඉක්මන්කාර නොවන සුළු, බොහොම සනසිනමත් ජීවිතයක් ගත කර ගැනීමට යෝනිසෝ මනසකාරයේ මහෝපකාරී වෙන බව සලකා සමාජීගත සිතක් උපදවා ගැනීමට මහෝපකාරී වෙන යෝනිසෝ මනසකාරයේ දුණු කෙරෙත්වා කිය අපේ මෛත්‍රියෙන් ආශිර්වාද පූර්වාංග මනුශාසනා කරනවා. සැබවින්ම ඇයිද භික්ෂූන් වහන්සේ ඒ අතරින් මුල් තැනගන්නවා. උන්වහන්සේගේ ජීවිතයේම කප කළ තියෙන යෝනිසෝ මනසකාරයේ යුතුව ගත කරන්නටයි. සබන පියවර, බලන බැල්ම, පස්සියන වචනය, හැරෙන හැරීම, සබන පියවර පාසා භික්ෂූන් වහන්සේගේ පැවැත්ම යෝනිසෝ මනසකාරයේ යුක්තව නැත ඕනේ. එසේ වෙනම් උන්වහන්සේම ලෝකයේම සම්භාවනීය ආදර්ශමත් කල්යාණ මිත්‍රයෙක් වෙනවා පමණක් නෙමෙයි, සමන් නෙමෙයි ලොව සනසන උත්තමයන් වහන්සේ නමක් බවට පත් වෙනවා. හිංගෝද සාමණේරයන් වහන්සේ වාගේ. මේක නිසා අපට ලැබී ඇති මේ බුද්ධෝත්පාද කාලයේදී අපට ලැබී ඇති උතුම් සද්ධර්ම ආවාද තුලින් නියමාර්ථයක් ලබා ගැනීම සඳහා මේ තරම් සෙන සම්පත්තියක් ලබාගත් උතුම් ජීවිතය තුළදී අපි යෝනිසෝ මනසකාරයේ පුරුදු කරගෙන මෙලව ජයගෙන, පරලොව ජයගෙන, සසර ජයගෙන, කෙලෙසුන් ජයගෙන, ආත්මය ජයගෙන අපරාජිතව බුදු පසේ බුදු මහරහතන් වහන්සේ සදාකාලිකව නිවන් සැනසී තමිනවදාල අජරාමර සාන්තප්‍රණීත ලෝකෝත්තර අමා මහ නිවන දක්වාම දිනුනෙන් දිනුනෝ තියාමට අදිස්ථාන සබා ගනිමු. දැන් මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත් කුසල සම්භාරය අප සෑම දිනාට දෙනෝජයගෙන සතු භෝජෙන් නිවන් සුව ලබන්ට හේතු වාසනා වේවා. ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදාති සීලක පිළිපදා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සුදු කරගත් කුසල් දෙයෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවපත් වේවා. දසත් සතිය නිමිත්තෙන් අද ධර්මානුශාසනාව පැවැත්වු දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.